පල්ලික්කුඩාව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් ගමන් ගත් පුද්ගලයන් පිරිසකට කාර් රථයකින් පැමිණි පුද්ගලයන් කිහිප දෙනෙක් විසින් වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වුණා. මෙම වෙඩි තැබීමෙන් ත්‍රිරෝද රථයේ පිටුපස ගමන් ගත් වයස අවුරුදු 38ක් වූ පුද්ගලයෙක් මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. මියගිය පුද්ගලයාත් තුවාලකරුවන් දෙදෙනාත් මිනිමැරුම් නඩුවක් සම්බන්ධයෙන් මේ වන විට අපමත සිටින පුද්ගලයන් තිදෙනෙක් තුවාලකරුවන් දෙදෙනා සංගල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා. සැකකරුවන් මෙතෙක් අනාවරණය වී නැහැ.